بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි ألف لام را تلك آيات الكتاب الحكيم أكان للناس عجبا أن أوحينا إلى رجل منهم أن أنذر الناس وبشر الذين آمنوا أن لهم قدم صدق عند ربهم قال الكافرون إن هذا لساحر مبين إن ربكم الله الذي خلق السماوات والأرض في ستة أيام ثم استوى على العرش يدبر الأمر ما من شفيع إلا من بعد إذنه ذلكم الله ربكم فاعبدوه أفلا تذكرون අලිෆ් ලාම් රා මේවා ප්‍රඥාවෙන් සහ ඥානයෙන් බහුල ග්‍රන්ථයේ වාක්‍ය වේ. නොසලකලිමත් ජනයාට අනතුරු අඟවනුයි කියාද විශ්වාස කළ අයට ඔවුන්ගේ පරමාධිපති වෙත දැඩි පියවරක් එනම් සැබෑ ගරුත්වයක් ඇතැයිද සුභාරංචිය දන්වනුයි කියාද ඔවුන් අතුරින්ම මිනිසෙකුට අප විසින් වහි එනම් දේව පණිවිඩ පහළ කිරීම ජනයාට විශ්මයක් වීද මේ නිසා සැබවින්ම මොහු ප්‍රකට හුනියම්කාරියුගේයි ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ. දින 6කින් අහස් සහ මහ පොළොව මැව්වේ සැබවින්ම නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ය. ඉන්පසුව ඔහු තම රාජධානියේ අර්ෂ් එනම් පරමාසනය හොබවමින් විශ්වයේ කටයුතු මෙහෙයවන්නේය. ඔහුගේ අනුමැතියෙන් පසුව මිස ඔහු වෙත කිසිම කෙනෙකු වෙනුවෙන් මැදිහත් වන්නෙකු නැත. ඒ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. එනිසා ඔහුව නම දෙව්. මෙසේ තිබියදී මේ ගැන නුඹලා වටහා ගන්නේ නැත. ඉලෛහි මර්ජිඋකුම් ජමීආ වඅදල්ලාහි හක්කා ඉන්නහු යබ්දඋල් ඛල්ක සුම්ම යුඊදුහු ලියජ්සියල්ලදීන ආමනූ වඅමිලුස් ṣාලිහාති බිල් ඛිස්ත والذين كفروا لهم شراب من حميم وعذاب أليم بما كانوا يكفرون هو الذي جعل الشمس ضياء والقمر نورا وقدره منازل لتعلموا عدد السنين والحساب ما خلق الله ذلك إلا بالحق يفصل الآيات لقوم يعلمون ඔහු වෙතය නුඹලා සියලු දෙනාගේ ආපසු යෑම මෙය අල්ලාහ්ගේ සැබෑ ප්‍රතිඥාවයි. සැබවින්ම ඔහු නිර්මාණය සමුත්පාදනය කරන්නේය. විශ්වාස කර යහපත් ක්‍රියා කළ උනට සාධාරණ ලෙස ඵල විපාක දෙනු පිණිස ඔහු යලිත් එය පුනරාවර්තනය කරන්නේය. ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසා ලෝදිය පානයද වේදනා සහගත දඩුවමද ඇත. හිරුට දීප්තියද සඳුට ආලෝකයද ලබාදී එයට කලාවන් නියම කළේත් ඔහුමය. එමගින් වර්ෂ සංඛ්‍යානයද දිනගණන්ද නුබලා දැනගැනීම පිණිසය. අල්ලා මේ සියලු දේ සත්‍යාර්ථයක් ලෙසින් මිස නිර්මාණය නොකළේය. දැනුමැති ජනතාවට ඔහු මෙසේ සංඥා හෙළි කරයි. إن في اختلاف الليل والنهار وما خلق الله في السماوات والأرض لآيات لقوم يتقون إن الذين لا يرجون لقاءنا ورضوا بالحياة الدنيا وَطَمَأَنُّوا بِهَا وَالَّذِينَ هُمْ عَنْ آيَاتِنَا غَافِلُونَ أُولَٰئِكَ أُولَئِكَ مَأْوَاهُمُ النَّارُ بِمَا كَانُوا يَكْسِبُونَ إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ يَهْدِيهِمْ رَبُّهُمْ بِإِيمَانِهِمْ تَجْرِي مِنْ تَحْتِهِمُ الْأَنْهَارُ فِي جَنَّاتِ النَّعِيمِ دَعْوَاهُمْ فِيهَا سُبْحَانَكَ اللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَامٌ وَآخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ سَبَبِنْمَ دِوَا رَاتْرِ مَارُوِي مَهِدَ අහස්වල සහ මහ පොළොවේහි අල්ලාහ් නිර්මාණය කළ දෑවලද සත්‍යයෙන් බැහැරවීමෙන් වැළකී සිටින බිය බැතිමත් ජනයාට සංඥා ඇත. සැබවින්ම අප හමුවීම අපේක්ෂා නොකරන තවද මෙලොව ජීවිතය ගැන සොම්නස් වී එහි පිනාගොස් තවද අපගේ වදන් ගැන තැකීමක් නොකරන අයද ඔවුන් උපයාගත් දෑ. එනම් සදොස් ආගම හා වැරදි හැසිරීම නිසා ඔවුන්ගේ අවසාන වාසස්ථානය නිරේවේ. සැබවින්ම විශ්වාස කර යහකම් කළ අයට ඔවුන්ගේ විශ්වාසය නිසා ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ට යහමඟ පෙන්වන්නේය. ඔවුන්ට සකල භාග්‍යයන්ගෙන් පිරි පහලින් දිය දහරා ගලා බසිනා චන්නාවන් ඇත. එහි ඔවුන්ගේ හඬ නැගීම ඕ අල්ලා ශ්‍රී විභූතිය ඔබටම යන්නයි. තවද එහි ඔවුන්ගේ සුබපැතුම සලාම් සාමය වේවා යන්නයි. තවද ඔවුන්ගේ අවසාන හඬ නැගීම සියලු ප්‍රශංසා විශ්වයාධිපති අල්ලාහ්ටම යන්නයි. وَلَوْ يُعَجِّلُ اللَّهُ لِلنَّاسِ الشَّرَّ اسْتِعْجَالَهُمْ بِالْخَيْرِ لَقُضِيَ إِلَيْهِمْ أَجَلُهُمْ فَنَذَرُ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ وَإِذَا مَسَّ الْإِنسَانَ الضُّرُّ دَعَانَا لِجَنْبِهِ أَوْ قَاعِدًا أَوْ قَائِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَن لَّمْ يَدْعُنَا إِلَى ضُرٍّ مَّسَّهُ كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا يَعْمَلُونَ යහපත සලසන ලෙස ඉල්ලා සිටීමට ඔවුන් ඉක්මන් වන්නාක් මෙන් මිනිසුන්ට අයහපතට අල්ලාහ්ද ඉක්මන් වූයේ නම් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා දුන් කාල සීමාව මීට බොහෝ කලකට පෙරදීම ඔවුන්ට අවසන් වන්නට තිබුණි. නමුත් මේ අපගේ මාර්ගය නොවේ. එනිසා අප හමුවීම අපේක්ෂා නොකරන අයට තම කැරලිකාර කටයුතුවලදී අයාලේ යෑමට අපි ඔවුන්ට ඉඩ හරිමු. මිනිසාගේ හැසිරීම අමුතුය. මිනිසාට විපතක් සිදු වූ විට ඔහුගේ ඇලෙන් සිටගෙන හෝ කෙලින් සිටගෙන හෝ අපව කැඳවයි. නමුත් අප ඔහුගේ උවදුර ඔවුන්ගෙන් ඉවත් කළ විට ඔහුට සිදු වූ උවදුර ඉවත් කරන ලෙස කිසිම දාක ඔහු අප නොකැඳෙව්වාක් මෙන් ඔහු හැසිරෙයි. සීමාව ඉක්ම වූවන්ට ඔවුන් කරමින් සිටි දෑ අලංකෘත කරන ලද්දේ මෙලෙසය. وَلَقَدْ أَهْلَكْنَا الْقُرُونَ مِنْ قَبْلِكُمْ لَمَّا ظَلَمُوا وَجَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ وَمَا كَانُوا لِيُؤْمِنُوا كَذَلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ ثُمَّ جَعَلْنَاكُمْ خَلَائِفَ فِي الْأَرْضِ مِنْ بَعْدِهِمْ لِنَنْظُرَ كَيْفَ تَعْمَلُونَ وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَ نَأْتِ بِقُرْآنٍ غَيْرِ هَذَا أَوْ بَدِّلْهُ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِنْ تِلْقَاءِ نَفْسِي إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَى إِلَيَّ إِنِّي أخاف إن عصيت ربي عذاب يوم عظيم මිනිසුනි නුඹලාට පෙර ඔවුන්ගේ කාලේ බලේ සිටි ජන සමාජයන් ඔවුන්ගේ රසූල් වරුන් ඔවුන් වෙත පැහැදිලි සංඥා සහිතව පැමිණි නමුත් ඔවුන් විශ්වාස නොකර පෞකාර ආකල්ප යොදා ගනිමින් අසාදාන ලෙස සිටි අවස්ථාවේ සැබවින්ම අපි ඔවුන් විනාශ කළෙමු. අපරාධකාර ජනයාට අප දඩුවම් දෙන්නේ මේ අන්දමිනි. ඉන්පසුව නුඹලා කෙසේ හැසිරෙන්නේදයි අපි පරීක්ෂා කර බැලීමට මහ පොළොවේහි ඔවුන් වෙනුවට ඔවුන්ගෙන් පසුව අපි නුඹලා පත් කළෙමු. අපගේ පැහැදිලි වදන් ඔවුන්ට පාරායනා කරන විට මේ වෙනුවට වෙනත් කුර්ආනයක් ගෙන එන්න. නැතිනම් ඒ කිසියම් සංශෝධනයක් කරන්නයි අප හමුවීම අපේක්ෂා නොකරන අය කියති. එහි මාගේ කැමැත්තෙන් කිසිම වෙනසක් කිරීමට මට අයිතියක් නැත. මට පහල කරන ලද දෑ මිස මම අනුගමනය නොකරමි. මම මාගේ පරමාධිපතිට අකීකරු වූවා නම් ඉතා බිහිසුණු දවසක අත්වන දඩුවම ගැන සැබවින්ම මම බිය වෙමි. නබි මුහම්මද් පවසව. قل لو شاء الله ما تلوته عليكم ولا أدراكم به فقد لبثت فيكم عمرا من قبله أفلا تعقلون فمن أظلم ممن افترى على الله كذبا أو كذب بآياته ඉන්නහු ලා යුෆ්ලිහුල් මුජ්රිමූන් අල්ලාහ්ගේ අබිමතේ වී නම් කිසි විටකත් මා එය නුඹලාට පාරායනා නොකරනු ඇත. එසේම ඔහු එය නුඹලාට හදාරවන්නේද නැත. ඒට පෙර මා නුඹලා අතරෙහි ජීවිත කාලයක් ගත කර ඇත. නුඹලා මේ තේරුම් ගන්නේ නැද්ද? බොරු ගොතා එය අල්ලාහට ආරෝපණය කරන්නාට හෝ ඔහුගේ වදන් බොරුයයි කියන්නාටද වඩා දරුණු පෞකාරයා කවරෙකුද? වැරදි කරන්නවුන් සැබවින්ම කිසිම දාක ජය ලබන්නේ නැත. وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ وَيَقُولُونَ هَؤُلَاءِ شُفَعَاؤُنَا عِندَ اللَّهِ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ وَمَا كَانَ النَّاسُ إِلَّا أُمَّةً وَاحِدَةً فَاخْتَلَفُوا وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَقُضِيَ بَيْنَهُمْ فِي مَا فِيهِ يَخْتَلِفُونَ وَيَقُولُونَ لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِّنْ رَبِّهِ فَقُلْ إِنَّمَا الْغَيْبُ لِلَّهِ فَانْتَظِرُوا إِنِّي مَعَكُمْ مِنَ الْمُنْتَظِرِينَ الله හැර ඔවුන්ට විපතක් සිදු නොකරන්නාවුද ඔවුන්ට සැපතක් නොකරන්නාවුද අන්දෑට ඔවුහු නමදිති. තවද මේ අය අල්ලාහ්ගේ සන්නිධානයේහි අපගේ අතරමැදියන් යයි ඔවුහු කීති. අහස්වල හෝ මහ පොළොවේහි ඔහු නොදන්නා දැයින් නුඹලා අල්ලාහ්ට දන්වන්නේහුද? ශ්‍රී විභූතිය ඔහුටමය. ඔවුන් සමානයන් තබන දෑට වඩා ඔහු උත්තරීතරයයි නබි මුහම්මද් පවසව. මුලදී මිනිසෙයින් සියලු දෙනා එකම ජන සමාජයක් විස නොවිය. පසුව එකිනෙකට වෙනස් දහම් පිළිවෙත් සොයා ගනිමින් ඔවුහු බෙහෙද බින්න වූහ. නුඹගේ පරමාධිපතිගෙන් පෙරටුව ගිය තීරණයක් නිසා නොවේ නම් එහි ඔවුන් වෙනස් වූ දෑහි ඔවුන් අතර විනිශ්චය කරනු ලබන්නේමය. ඔහුගේ පරමාධිපති විසින් ඔහු වෙත ප්‍රාතිහාරයක් පහල කරනු නොලැබුවේ ඇයිදැයි ඔවුහු කියති. ගුප්ත දෑ අල්ලාහ වෙතමය. එනිසා බලාපොරොත්තුවෙන් සිටියු. සැබවින්ම මමද නුඹලා සමග පොරොත්තුවෙන් සිටින්නන්ගෙන් කෙනෙක් වෙමි. නබි මුහම්මද් ඔවුන්ට පවසව. وإذا أذقنا الناس رحمة من بعد ضراء مستهم إذا لهم مكر في آياتنا قل الله أسرع مكرا إن رسلنا يكتبون ما تمكرون هو الذي يسيركم في البر والبحر حتى إذا كنتم في الفلك وجرين بهم بريح طيبة وفرحوا بها جاءتها ريح عاصف وجاءهم الموج من كل مكان وظنوا أنهم أحيط بهم دعوا الله مخلصين له الدين لئن أنجيتنا من هذه لنكونن من الشاكرين ජනය හැසිරෙන්නේ මෙලෙසයි ඔවුනට සිදුවන විපතකට පසු අප මිනිසුන්ට දයාලුභාවයේ රස බලන්නට සැරස් වූ කලෙහි ඔවුන් අපගේ වදන්වලට එරෙහිව වංචා සහගත කුමන්ත්‍රණ යොදාගනිති සැලසුම් කිරීමේදී අල්ලාහ් නුඹලාට වඩා ඉක්මන්ය සැබවින්ම නුඹලා කුමන්ත්‍රණය කරන දෑ අපගේ දූතයෝ එනම් මලක්වරු සටහන් කරගනිති නබි මුහම්මද් පවසව අල්ලාහ් වන ඔහුමය ගොඩ බිමෙනුත් මුහුදෙනුත් නුඹලාව ගමන් කරවන්නේ නුඹලා නැව්වල සිටින විට තවද අනුග්‍රාහක මාරුතයක් ඔවුන් සමග එය එනම් නැව යාත්‍රා කරවීය තවද එමගින් ඔවුහු සුව වින්දනය ලැබූ විට චණ්ඩ මාරුතයක් එය හසු කරගනී තවද මුහුදු රළද හාත්පසින් ඔවුන් හසු කරගනී තවද ඔවුන් සැබවින්ම වට කරගන්නා ලදැයි ඔවුහු සිතූ කලෙහි නුඹ අපමෙන් මුදවා ගත්තාහුනම් සැබවින්ම අපි ගුණගරුකයන්ගෙන් වන්නෙමුයි ඔහුට නිර්ව්‍යාජ භක්තියෙන් යුතුව අල්ලාහ්ට ප්‍රාර්ථනා කරති جاءهم إذا هم يبغون في الأرض بغير الحق يا أيها الناس إنما بغيكم على أنفسكم متاع الحياة الدنيا ثم إلينا مرجعكم فننبئكم بما كنتم تعملون إنما مثل الحياة الدنيا كماء أنزلناه من السماء فاختلط به نبات الأرض مما يأكل الناس والأنعام حتى إذا أخذت الأرض زخرفها وزينت وظن أهلها أنهم قادرون عليها أتاها أمرنا ليلا أو نهارا فجعلناها حصيدا كأن لم تغن بالأمس كذلك نفصل الآيات لقوم يتفكرون والله يدعو إلى دار السلام ويهدي من يشاء إلى صراط مستقيم නමුත් ඔහු ඔවුන් බේරාගත් විට ඔවුන් සත්‍යයට එරෙහිව මහා පොළොවේහි කැරලි ගැසීමට පටන් ගනිති. ඕ මිනිසුනි, නුඹලාගේ අපරාධය අහිත කරවන්නේ නුඹලාටමය. මෙලොව පවතින తాවකාලික සම්පත් කැමැතිනම් භුක්ති විඳිව්. අවසානයේ නුඹලාගේ ආපසු පැමිණීම අපවිතමය. එවිට නුඹලා කරමින් සිටි දෑ ගැන අපි නුඹලාට දන්වන්නෙමු. සැබවින්ම මෙලව ජීවිතයේ උපමාව අප අහසින් පහළ කළ ජලය බඳුය. එවිට මනුෂයින් සහ සත්වයින් අනුභව කරන මහ පොළොවේ භෝග වර්ග ඒ සමග මිශ්‍ර විය. මහ පොළොව එහි සාරය උකහාගෙන සරුසාර පළදාවෙන් විභූෂිත වී තවද ඒවායේ අයිතිකරුවෝ සැබවින්ම ඒවා ප්‍රයෝජනයට ගැනීමට තමන්ට බලය ඇතැයි සිතා සිටියහ. එවිට රාත්‍රියේ හෝ දිවා කාලයේ හෝ හිටි හැටියේම අපගේ ආඥාව ඒ වෙත පැමිණියේය. පෙර දින කිසිවක් නොතිබුණාක් මෙන් අපි එය පලනෙලාගත් පාළු බිමක් බවට පත් කළෙමු. මෙනෙහි කරන ජනතාවන් වෙත අපගේ වදන් අපි මෙසේ පැහැදිලි කළෙමු. නුඹලා මෙලොව දිවියෙන් මුලා වී සිටිති. අල්ලාහ් සාමී නිවහනට ඇරයුම් කරයි. නමුත් අබිමත කෙනෙකුට ඔහු ඍජු මඟ පෙන්වයි. للذين أحسنوا الحسنى وزيادة ولا يرهق وجوههم قتر ولا ذلة أولئك أصحاب الجنة هم فيها خالدون والذين كسبوا السيئات جزاء سيئة بمثلها وترهقهم ذلة ما لهم من الله من عاصم كأنما أغشيت وجوههم قطعا من الليل مظلما أولئك أصحاب النار هم فيها خالدون යහපත කළ අයට යහපතද තවද වැඩියෙන්ද ඔවුන්ගේ කුසල් වලට තිලින හිමිවනු ඇත. අඳුර හෝ අවමානය ඔවුන්ගේ මූණ නොවසයි. ස්වර්ගවාසීහු ඔවුහු වෙති. ඔවුහු එහි සදාකල් වෙසිටි. තවද නපුරුකම ඉපැයූ අයට ඊට සමාන නපුරු ඵල විපාක ඇත. නින්දාව ඔවුන් වසා සිටු මැත. අල්ලාහ්ගෙන් ආරක්ෂකයෙකු ඔවුන්ට නැත. රැයි කළු කඩතුරා ඔවුන් මත වැටි ඇත්තාසේ ඔවුන්ගේ මුහුණු අඳුරින් වැසිනු ඇත. ඔවුහුය අපාගාමිහු. ඔවුහු එහි සදාකල් වෙසිටි. ويوم نحشرهم جميعا ثم نقول للذين أشركوا مكانكم أنتم وشركاؤكم فزيّلنا بينهم وقال شركاؤهم ما كنتم إيانا تعبدون فكفى بالله شهيدا بيننا وبينكم إن كنا عن عبادتكم لغافلين هنالك تبلو كل نفس ما أسلفت وردوا إلى الله مولاهم الحق وضل عنهم ما كانوا يفترون ඔවුන් සියල්ල අපගේ අධිකරණයට අප එක් රැස් කරන දිනේදී නුබලාත් අපගේ හවුල්කරුවන් වශයෙන් නුබලා සැලකූ නුබලාගේ හවුල්කාරයනුත් සිටින තැන්වලම සිටිනුයි අපි ශිරික් කටයුතුවල යෙදුණු අයට කියන්නෙමු. ඉන් පසු ඔවුන් අතර පැවති ආගන්තුක තත්වය වෙන් කරන්නෙමු. එවිට නුබලා අප නැමදුවේ නැතැයි ඔවුන්ගේ හවුල්කරුවන් කියනු ඇත. තවද නුබලා සහ අප අතර සාක්ෂියට අල්ලාහ් ප්‍රමාණවත් වෙයි. නුඹලා අපට නැමදුවද අපි කිසිසේත් නුඹලාගේ නැමදීම ගැන නොදැන සිටියෙමු. එවිට සෑම කෙනෙක්ම ඔවුන් පෙරටුව එවූ දෑහි රස විඳිති. තවද ඔවුන් සියලු දෙනාම ඔවුන්ගේ සැබෑ ස්වාමියා වන අල්ලාහ් වෙත ආපසු ගෙන එනු ලබති. තවද තමන් නිර්මාණය කළ අසත්‍ය දෑ ඔවුන් වෙතින් ඉවත් වෙති. قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ أَمَّنْ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارِ أَمَّنْ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَنْ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَنْ يُدَبِّرُ الْأَمْرُ فَسَيَقُولُونَ اللَّهُ فَقُلْ أَفَلَا تَتَّقُونَ فَذَلِكُمُ اللَّهُ رَبُّكُمُ الْحَقُّ فَمَاذَا بَعْدَ الْحَقِّ إِلَّا الظَّلَالُ فَأَنَّا تُصْرَفُونَ كَذَلِكَ حَقَّتْ كَلِمَةُ رَبِّكَ عَلَى الَّذِينَ فَسَقُوا أَنَّهُمْ لَا يُؤْمِنُونَ أَحَسِنْ سَحَمْ مَحَا پُلَوِنْ نُبَلَاتَ آهَارَ سَبْيَانِي كَوْرُدَ ඇසීම සහ පෙනීම් අංශ පිළිබඳව ශක්තිය ඇත්තේ කාහටද? මලවුන්ගෙන් ජීවයන් සිදු කරන්නේ ජීවයන්ගෙන් මලවුන් සිදු කරන්නේ කවරෙකුද? තවද විශ්වයේ ක්‍රියාකාරීත්වය මෙහෙවන්නේ කවරෙකුදයි නබි මුහම්මද් පවසව. එවිට අල්ලාහ් යයි ඔවුන්හු පිළිතුරු දෙති. එසේනම් නුඹලා සත්‍යයට එරෙහිව යෑමෙන් වැළකී නොසිටින්නේ නැද්දයි නබි මුහම්මද් පවසව. ඒ අල්ලාහ් මෙය නොබලාගේ සැබෑ පරමාධිපති වන්නේ. එසේනම් සත්‍යයෙන් පසු නොමග මිස කුමක්ද? නොබලා සත්‍යයෙන් කෙසේ වෙනතකට හරවනු ලබන්නේද? නබි මුහම්මද් මේ අනුව පෞකාරකම් කරන්නන් සැබවින්ම ඔවුන් ඊමාන් එනම් විශ්වාසයේ නොතබන බවට නුඹගේ පරමාධිපතිගේ වචනය සත්‍ය වී ඇත. قل هل من شركائكم من يبدأ الخلق ثم يعيده قل الله يبدأ الخلق ثم يعيده فأنى تؤفكون قل هل من شركائكم من يهدي إلى الحق قل الله يهدي للحق أفمن يهدي إلى الحق أحق أن يتبع أمن لا يهدي إلا أن يهدى فما لكم كيف تحكمون وما يتبع أكثرهم إلا ظنا إن الظن لا يغني من الحق شيئا إن الله عليم بما يفعلون නිර්මාණය ප්‍රථමෝත්පාදනය කරන්නාවුද ඉන්පසු එය ප්‍රතිඋත්පාදනය කරන්නාවුද කෙනෙක් නුඹලාගේ ආදේශකයින් අතර සිටිද්දී නබි මුහම්මද් පවසව. අල්ලාහ් නිර්මාණය ප්‍රථමෝත්පාදනය කරන්නේය. පසුව ඔහු එය ප්‍රතිඋත්පාදනය කරන්නේ යයිද? එසේනම් කෙසේනම් නුඹලා ශිර්ක් එනම් සමානයන් තැබීමේ වැරදි මාර්ගයට හරවනු ලද්දේ දැයිද නබි මුහම්මද් පවසව. නුඹලා අල්ලාහ්ට සමානයන් ලෙස සලකන නුඹලාගේ සමානයන් අතර සත්‍යයට මඟ පෙන්වන්නෝ සිටිද්දැයි නබි මුහම්මද් පවසව. සත්‍යයට මඟ පෙන්වන්නේ අල්ලාහ්මය. ඒ නිසා අනුගමනයට වඩා සුදුසාවන්නේ සත්‍යයට මඟ පෙන්වන්නාද නැතහොත් මඟ පෙන්වනු ලැබුවොත් මිස යහමඟ නොයන කෙනෙකුද? නුඹලා කෙසේ විනිශ්චය කරන්නේහුද? නබි මුහම්මද් පවසව. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අනුමානයේ මිස අනුගමනය නොකරති. සැබවින්ම අනුමානය සත්‍ය වෙනුවෙන් කිසි දෑකින් නොපිරිමැසෙයි. මොවුන් කරන දෑ ගැන سببين ما الله منوين داني وما كان هذا القرآن أن يفترى من دون الله ولكن تصديق الذي بين يديه وتفصيل الكتاب لا ريب فيه من رب العالمين أم يقولون افتراه قل فأتوا بسورة مثله وادعوا من استطعتم من دون الله إن كنتم صادقين مما قرآن الله هر أن كسوه كو وسين نرمانيه كله كدهاك نوانيه اسيما مي ايتا پير پهل كله ده تاور كراي تاود الكتاب انام گرانتي پهدلي ويورنه دوي මේ විශ්වආධිපතිගෙන් බවට එහි කිසිම සැකයක් නැත. මෙය ඔහු එනම් නබිවරයා ප්‍රබන්ධ කළේයයි ඔහු කියද්ද එවැනි සූරතයක් ගෙන එනු. නුඹලා සත්‍යවාදීන් නම් නුඹලාගේ උදව්වට අල්ලා හැර නුඹලාට පුළුවන් වෙනස් කෙනෙකු කැඳවනුයි නබි මුහම්මද් පවසව. බල් කذبوا بما لم يحيطوا بعلمه ولما يأتيهم تأويله كذلك كذب الذين من قبلهم فانظر كيف كان عاقبة الظالمين ومنهم من يؤمن به ومنهم من لا يؤمن به وربك أعلم بالمفسدين سببින්ම එහි ඔවුන්ගේ ඥානයට හසු නොවන දෑද ඔවුන්ට මෙතෙක් ප්‍රත්‍යක්ෂ වී නැති එහි අනුමානය මත ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත. මොවුනට පෙර ආතුව ගිය අයද මේ අයුරින්ම ධර්මය බොරු යයි කීහ. එනිසා බාලිමීන් එනම් අපරාධකරුවන්ගේ අවසානය කුමක් වීදැයි බලව්. ඔවුන් අතුරින් සමහරු එය විශ්වාස කරති. තවද ඔවුන් අතුරින් එය විශ්වාස නොකරන අයද සිටිති. නුඹගේ පරමාධිපති මෙවැනි කලබලකාරීන් ගැන මැනවින් දනි. وَإِن كَذَّبُوكَ فَقُل لِّي عَمَلِي وَلَكُمْ عَمَلُكُمْ أَنتُم بَرِيئُونَ مِمَّا أَعْمَلُ وَأَنَا بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ وَمِنْهُم مَّن يَسْتَمِعُونَ إِلَيْكَ أفأنت تسمع الصم ولو كانوا لا يعقلون ومنهم من ينظر إليك أفأنت تهدي العمي ولو كانوا لا يبصرون إن الله لا يظلم الناس شيئا ولكن الناس أنفسهم يظلمون نبي محمد او نوب بورو කාරේකු යයි පවසනවා නම් මාගේ ක්‍රියාව ගැන වගකීම මටයි නුඹලාගේ ක්‍රියාව ගැන වගකීම නුඹලාටය. මා කරන දෑට නුඹලා වග කිව යුතු නැත. තවද නුඹලා කරන දෑට මා වග කිව යුතු නැතයිද පවසව්. නබි මුහම්මද් නුඹට සවන් දෙන මෙන් ඔවුන්ගෙන් සමහරු සිටිති. බිහිරන්ට ඇසීමට සැලැස්වීමට නුඹට හැකිවන්නේද? ඔවුන් වටහා නොගනිත්ද? තවද නුඹ දෙස බලන මෙන් අඟවන සමහරුද ඔවුන් අතර සිටිති. අන්ධයින්ට මඟ පෙන්වීමට නොබට හැකිද? ඔවුන් කිසිවක් නොදකිනම් සැබවින්ම අල්ලාහ් කිසි ලෙසකින් මිනිසුන්ට අසාධාරණේ නොකරයි. නමුත් මිනිසුන්මය තමන්ට අසාධාරණය කරගන්නේ. ويوم يحشرهم كأن لم يلبثوا إلا ساعة من النهار يتعارفون بينهم قد خسر الذين كذبوا بلقاء الله وما كانوا مهتدين وإما نرينك بعض الذي نعدهم أو نتوفينك فإلينا مرجعهم ثم الله شهيد على ما يفعلون ولكل أمة رسول فَإِذَا جَاءَ رَسُولُهُمْ قُضِيَ بَيْنَهُمْ بِالْقِسْطِ وَهُمْ لَا يُظْلَمُونَ وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ දැන් මේ ජනයා මෙලොව ජීවිතයෙන් උමතු වී සිටිති. නමුත් ඔහු ඔවුන් මලවුන් කෙරෙන් නැගිටුවා එක් රැස් කරවන දිනේදී ඔවුන් දවසකින් එක් පැයක් මිස කල්ගත නොකලසේ ඔවුහු තමන් අතර එකිනෙකා හැඳින ගනිති. අල්ලා හමුවීම ප්‍රතික්ෂේප කළ අය සැබවින්ම පරාජිත වූහ. තවද ඔවුහු යහමග ගිය අය නොවිති. අප ඔවුනට ප්‍රතිඥා දෙන යම් කිසිවක් නුඹට පෙන්විය හැකිද? නැතහොත් ඊට පෙර අපට නුඹව ආරෝහණය කළ හැකිය. කෙසේ වුවද ඔවුන්ගේ ආපසු ඒම අපවෙතමය. තවද ඔවුන් කරන දෑ ගැන අල්ලා සාක්ෂිය. සෑම උම්මත් එනම් ජන සමාජයකටම රසුල්වරයෙක් එවන ලදී. ඔවුන්ගේ රසුල්වරයා පැමිණි විට ඔවුන් අතර සාධාරණ විනිශ්චයක් සිදු කරනු ලැබේ. තවද ඔවුන්ට කිසිදු අසාධාරණයක් කරනු නොලැබේ. නුඹලා සත්‍යවාදී නම් මෙම අනතුර සිදුවන්නේ කවදාදැයි රසූල්වරුන්ට ඔව්හු කියති. قُلْ لَا أَمْلِكُ لِنَفْسِي ضَرًّا وَلَا نَفْعًا إِلَّا مَا شَاءَ اللَّهُ لِكُلِّ أُمَّةٍ أَجَلٌ إِذَا جَاءَ أَجَلُهُمْ فَلَا يَسْتَأْخِرُونَ سَاعَةً وَلَا يَسْتَقْدِمُونَ قُلْ أَرَأَيْتُمْ إِنْ أَتَاكُمْ عَذَابُهُ بَيَاتًا أَوْ نَهَارًا مَاذَا يَسْتَعْجِلُ مِنْهُ الْمُجْرِمُونَ أَثُمَّ إِذَا مَا وَقَعَ آمَنْتُمْ بِهِ الآن وقد كنتم به تستعجلون ثم قيل للذين ظلموا ذوقوا عذاب الخلد هل تجزون إلا بما كنتم تكسبون ويستنبئونك أحق هو قل إي وربي إنه لحق وما أنتم بمعجزين الله අබිමත දෙය හැර මා සඳහාද සැපතක් හෝ විපතක් ළඟා කර ගැනීමට මට බලයක් නැත. සෑම ජන සමාජයකටම નિયમિત කාල සීමාවක් තිබේ. ඔවුන්ගේ කාල සීමාව පැමිණි කලෙහි ඊට පැකින්වත් ප්‍රමාද වන්නට හෝ ඉක්මන් වන්නට ඔවුන්ට නොහැකියයි නබි මුහම්මද් පවසව. ඔහුගේ දඩුවම රාත්‍රියේ හෝ දිවා කාලයේහි නුඹලා වෙත පැමිණියහොත් ඒයින් වැළැක්වීමට වැරදිකරුවන්ට කවර දෙයක් කළ හැකිදැයි නබි මුහම්මද් පවසව. එය පැමිණි පසුවද නුඹලා විශ්වාස කරන්නේ දැන්ද ඒ ඉක්මනින් සිදුවිය යුතුයයි මීට පෙර නුඹලා බලාපොරොත්තුෙන් සිටියහ. දැන් සදාකාලික පීඩාව විඳිව්. නුඹලා උපයමින් සිටි දෑ මිස නුඹලාට පළ විපාක දෙනු ලබන්නේ හුදැයි එවිට වැරදි කළ වුණට කියනු ලැබේ. තවද මෙය සහතික වශයෙන්ම ඇද්දැයි නබි මුහම්මද් ඔවුහු නුඹගෙන් අසති. ඔව් මාගේ පරමාධිපතිගේ නාමයෙන් සැබවින්ම එය සත්‍යයයි. නුඹලා එයින් නොමිදෙන්නේ හුයැයි පවසව්. ولو أن لكل نفس ظلمت ما في الأرض لافتدت به وأسروا الندامة لما رأوا العذاب وقضي بينهم بالقسط وهم لا يظلمون ألا إن لله ما في السماوات والأرض ألا إن وعد الله حق ولكن أكثرهم لا يعلمون هو يحيي ويميت وإليه ترجعون يا أيها الناس قد جاءتكم موعظة من ربكم قَدْ جَاءَتْكُمْ مَوْعِظَةٌ مِّن رَّبِّكُمْ وَشِفَاءٌ لِّمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ පෞකල සෑම තැනැත්තෙකුටම මහ පොළොවේහි ඇති දෑවි නම් වේදනාවෙන් මිදීමට වන්දිය වශයෙන් ඔවුන් එය දෙන්නේමය. තවද ඔවුන් වේදනාව දකිත්ම හදපත්ලෙන් තැවෙනු ඇත. එවිට සාධාරණ ලෙස ඔවුන් අතර විනිශ්චය කරනු ලැබේ. තවද ඔවුන්ට කිසිදු අසාධාරණයක් කරනු නොලැබේ. අහස්වල සහ මහ පොළොවේහි ඇති සියලු දෑ සැබවින්ම අල්ලාහ්ටමය. අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබවින්ම සත්‍යමය. නමුත් ඔවුන්ගේ වැඩි දෙනෙක් එය නොදනිති. ඔහු ජීවය දෙන්නේය. තවද මරණය පමුණුවන්නේය. තවද ඔහු වෙතමය නුඹලා ආපසු යනු ලබන්නේ. මිනිසුනි, නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලාට අනුශාසනයක්ද, නුඹලාගේ හෘදයන්හි ඇති දෑට ප්‍රතිකාරයක්ද, මඟ පෙන්වීමක්ද, විශ්වාසිකයින්ට ආශිර්වාදයක්ද සැබවින්ම පැමිණ ඇත. قل بفضل الله وبرحمته فبذلك فليفرحوا هو خير مما يجمعون قل أرأيتم ما أنزل الله لكم من رزق فجعلتم منه حراما وحلالا قُلْ أَاللَّهُ أَذِنَ لَكُمْ أَمْ عَلَى اللَّهِ تَفْتَرُونَ وَمَا ظَنُّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ يَوْمَ الْقِيَامَةِ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ අල්ලාහ්ගේ ත්‍යාගශීලීභාවය සහ ඔහුගේ දයාන්විතභාවය නිසා ඔහු මෙය පහළ කර තිබේයි නබි මුහම්මද් පවසව. ඒ නිසා ඔවුන් ඒ ගැන ප්‍රමෝදයට පත්වෙත්වා. එය ඔවුන් ගොඩගසා ගන්නා දේවල් වලට වඩා යහපත්ය. අල්ලාහ් නුඹලාට පහළ කර ඇති රිසික් වලින් සමහරක් හරාම් එනම් අනුමත නොකළ සහ සමහරක් හලාල් එනම් අනුමත කළ දෑයයි නුබලා නියම කර තිබීම ගැන නුබලා සිතා බැලුවේදැයි නබි මුහම්මද් පවසව. අල්ලාහ්ද නුබලාට මේ සඳහා අවසරය දුන්නේ. නැතහොත් නුබලා අල්ලාහ්ට අසත්‍ය ආරෝපණය කරන්නෙහුදැයි නබි මුහම්මද් පවසව. අල්ලාහ්ට අසත්‍ය ආරෝපණය කරන අය කියාමත් එනම් මලවුන් කෙරේ නැගිටවන දිනිය ගැන අල්ලාහ් ඔවුන්ට කුමන දඩුවමක් දීවිදැයි සිතන්නේද? සැබවින්ම අල්ලාහ් මිනිසුන්ට ත්‍යාගශීලීය. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගුණගරුක නොවිති. වමා තකුනු ෆී ෂානින් වමා තත්ලු මින්හු මින් කුර්ආනින් වලා තඅමලූන මින් අමල් වලා තඅමලූන මින් අමලින් ඉල්ලා කුන්නා අලයිකුම් ෂුහූදන් ඉස් තුෆීදූන ෆී وَمَا يَعْزُبُ عَنْ رَبِّكَ مِنْ مِثْقَالِ ذَرَّةٍ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ وَلَا فِي السَّمَاءِ وَلَا أَصْغَرَ مِنْ ذَلِكَ وَلَا أَكْبَرُ وَلَا أَكْبَرَ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ أَلَا إِنَّ أَوْلِيَاءَ اللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ لهم البشرى في الحياة الدنيا وفي الآخرة لا تبديل لكلمات الله ذلك هو الفوز العظيم نبي محمد نوب يام කිසි කාර්යයක යෙදී සිටින විටද නුඹ කුරාණයෙන් ඕනෑම කොටසක් පාරායනය කරන විටද තවද ජනෙනි නුඹලා කරන ඕනෑම ක්‍රියාවක එහි නුඹලා යෙදී සිටියදීද අපි නුඹලාට සාක්ෂි දරන්නෝ මිස නැත. මහ පොළොවේ හිමෙන්ම අහස්වල ඇති පරමාණුක තරම් දෙයක් වුවද එයින් අඩුව හෝ වැඩිව හෝ පැහැදිලි ලේඛනයෙහි මිස නුඹගේ පරමාධිපතිගෙන් සැඟවී නැත. සැබවින්ම අල්ලාහ්ගේ මිතුරන් වන ඔවුන්ට කිසිදු බියක් නැත. තවද ඔවුහු ලතවැන්නෝද නොවේති. ඔවුහු කවරෙක්ද නම් විශ්වාස කළෝද බියබැතිවත් ඌවෝද වෙති. ඔවුනට මෙලොව ජීවිතයේදී සහ පරලොවෙහිදී සුභාරංචි ඇත. අල්ලාහ්ගේ වදන්හි වෙනස්වීමක් නැත. එය මෙය අතිඋත්කෘෂ්ට භාග්‍ය වන්නේ. වලා යහ්සුන්ක කවුලුහුම් ඉන්නල් ඉස්සත ලිල්ලාහි ජමීආ හුව සමීඋල් අලීම් අලා ඉන්න إِنَّ لِلَّهِ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ وَمَا يَتَّبِعُ الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ شُرَكَاءَ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ هُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَسْمَعُونَ نبي محمد اونگے کتا انم اپواد نوب شوکیت پت نکرتوا سببینم سیلو گاورویان اللہ تمیا اوہ سرو شراوکیا සර්වඥානීය සැබවින්ම අහස්හි අයද මහා පොළොවේහි අයද අල්ලාහ්ටමය. අල්ලාහ් හැර වෙනත් සමානයන් කැඳවන්නෝ හුදෙක් අනුමානය මිස අනුගමනය නොකරති. තවද ඔවුහු බොරු මිස නොකියති. එහි නුඹලා විවේකය ගැනීම පිණිස රාත්‍රියද දැක ගැනීම පිණිස දහවලද ඇති කළේ ඔහුමය. අල්ලාහ්ගේ පණිවිඩය සවන් දෙන ජනයාට سببينما إهي سنعيت قالوا اتخذ الله ولدا سبحانه هو الغني له ما في السماوات وما في الأرض إن عندكم من سلطان بهذا أتقولون على الله ما لا تعلمون قل إن الذين يفترون على الله الكذب لا يفلحون متاع في الدنيا ثم إلينا مرجعهم ثم نذيقهم العذاب الشديد بما كانوا يكفرون الله ඔහුට පුතෙකු ගතේයි ඔවුහු කියති. ඔහු සුවිශුද්ධය, ස්වයං පෝෂිත ඔහුමය. ආහස්වල දෑද මහ පොළොවෙහි දෑද අයිති ඔහුටමය. නුඹලා කියන මේ ගැන නුඹලා වෙත කිසියම් බලයක් තිබේද? නුඹලා නොදන්නාද? අල්ලාහට නුඹලා ආරෝපණය කරන්නෙහිද? අල්ලාහට බොරුව ආරෝපණය කරන්නෝ කිසිම දාක සැබවින්ම ජයග්‍රහණය නොලබති. නබි මුහම්මද් පවසව ඔවුනට මෙලොව තාවකාලික සැපතකි. ඉන්පසු ඔවුන්ගේ ආපසු පැමිණීම අපවිතය. ප්‍රතික්ෂේප කළ නිසා එවිට අපි ඔවුන්ට දැඩි වේදනාවේ රස විඳින්නට සලස්වන්නෙමු. وَاتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِ يَا قَوْمِ إِن كَانَ كَبُرَ عَلَيْكُمْ مقامي وتذكيري بآيات الله فعلى الله توكلت فأجمعوا أمركم وشركاءكم ثم لا يكن أمركم عليكم غمة ثم لا يكن أمركم عليكم غمة ثم قضوا إلي ولا تنظرون فإن توليتم فما سألتكم من أجر إن أجري إلا على الله وأمرت أن أكون من المسلمين فكذبوه فنجيناه ومن معه في الفلك وجعلناهم خلائف وأغرقنا الذين كذبوا بآياتنا فانظر كيف كان عاقبة المنذرين نبي محمد ඔවුනට නුහ්ගේ කතාන්තරය හදාරවව්. මාගේ ජනෙයිනි, නුඹලා අතර මාගේ වාසය කිරීමද, අල්ලාහ්ගේ වදන් මා නුඹලාට ගෙනහැර දැක්වීමද නුඹලාට දරාගත නොහැකිනම් අල්ලාහ් වෙත මාගේ සියලු කටයුතු බාර කරන්නෙමි. නුඹලාගේ කුමන්ත්‍රණය ගැන නුඹලාද නුඹලාගේ සමානයන්ද එක් රැස්වී ඒකමතික තීරණයකට එළඹෙව්. ඉන්පසුව නුඹලාගේ තීරණය නුඹලාට අපැහැදිලි නොවිය යුතුයි. පසුව මට කිසිම අවස්ථාවක් නොදී මට එරෙහිව එය ක්‍රියාත්මක කරනුයි ඔහු එනම් නූ ඔහුගේ ජනතාවට කිවේය. නුඹලා මාගේ දහම් පණිවිඩයෙන් බැහැර වුවානම් මට කිසිම දෙයක් අහිමි නොවේ. මම නුඹලාගෙන් කිසිම කුලියක් නොඉල්ලුවෙමි. මාගේ තිළිණය අල්ලාහ් වෙත මිස නැත. තවද වෙනත් කිසිවෙකු එසේ හැසිරුණත් නැතත් මුස්ලිම්වරයෙකු එනම් අල්ලාහ්ට අවනත වන කෙනෙකු වන ලෙස මම අනවන ලද්දෙමි. නමුත් ඔහු ප්‍රතික්ෂේප කළහ. එවිට අපි ඔහුවද ඔහු සමග නැවෙහි සිටි අයද මිදෙව්වෙමු. තවද අපි ඔවුන් මහ පොළොවේහි පැවත එන්නන් කළෙමු. තවද අපගේ වදන් බොරුයයි ප්‍රතික්ෂේප කළ අය දියෙහි ගිල්වීමු. අවවාද දෙනු ලද්දවුන්ගේ අවසානය කෙසේ වීදැයි නබි මුහම්මද් බලව්. ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِ رُسُلًا إِلَى قَوْمِهِمْ فَجَاءُوهُم بِالْبَيِّنَاتِ فَمَا كَانُوا لِيُؤْمِنُوا بِمَا كَذَّبُوا بِهِ مِن قَبْلُ كذلك نطبع على قلوب المعتدين ثم بعثنا من بعدهم موسى وهارون إلى فرعون وملئه بآياتنا فاستكبروا وكانوا قوما مجرمين أهجين باسوه ඔවුන්ගේ ජනයාවත අපි නොයෙකුත් රසුල්වරුන් පහල කළෙමු. එවිට ඔවුහු පැහැදිලි සංඥාවන් සමග ඔවුන් වෙත පැමිණියහ. නමුත් ඔවුහු මුලදී ප්‍රතික්ෂේප කළ දෑ විශ්වාස කිරීමට සූදානමින් නොසිටියහ. සීමාව ඉක්ම වූවන්ගේ හදවත් මත අපි මෙසේ මුද්‍රා තබන්නෙමු. ඔවුන්ගෙන් පසුව ෆිරාවුන් සහ ඔහුගේ ප්‍රධානීන් වෙත අපගේ සංඥා සමග අපි මුසා සහ හාරුන් යැවීමු. එවිට ඔවුහු උඩඟුහ. තවද ඔවුහු වැරදි කරන ජනයින්ව සිටියහ. فَلَمَّا جَاءَهُمُ الْحَقُّ مِنْ عِنْدِنَا قَالُوا إِنَّ هَذَا لَسِحْرٌ مُبِينٌ قَالَ مُوسَى أَتَقُولُونَ لِلْحَقِّ لَمَّا جَاءَكُمْ أَسِحْرٌ هَذَا وَلَا يُفْلِحُ السَّاحِرُونَ قَالُوا أَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا وَتَكُونَ لَكُمَا الْكِبْرِيَاءُ فِي الْأَرْضِ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِينَ තවද අප වෙතින් සත්‍යය ඔවුන් වෙත පැමිණි විට සැබවින්ම මේ ප්‍රකට ඉන්ද්‍රජාලයක් යයි ඔවුහු කීවෝය. නුඹලා වෙත සත්‍යය පහළ වූ විට මේ ඉන්ද්‍රජාලයක් යයි නුඹලා කියනවාද? ඉන්ද්‍රජාලිකයෝ කිසිවිටක ජය නොලබති. මුසා කිවේය, අපගේ මුතුන් මිත්තන් අනුගමනය කළ බවට අප දුටු දැයින් නුඹලා අප හරවන්නටත් එමගින් මහ පොළොවේහි ශ්‍රේෂ්ඨත්වය නුඹලා දෙදෙනා සතුවීමටත් නුඹලා දෙදෙනා අප වෙත පැමිණියේහිද අපි නුඹලා දෙදෙනා විශ්වාස නොකරන්නෙමුයි ඔවුහු කීහ. وقال فرعون ائتوني بكل ساحر عليم فلما جاء السحرة قال لهم موسى ألقوا ما أنتم ملقون فلما ألقوا قال موسى ما جئتم به السحر إن الله سيبطله إن الله لا يصلح عمل المفسدين وَيُحِقُّ اللَّهُ الْحَقَّ بِكَلِمَاتِهِ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ සියලුම දක්ෂ ඉන්ද්‍රජාලකයන් භාවිත ගෙන එනොයි ෆිරාවුන් ඔහුගේ ජනතාවට කිවේය. ඉන්ද්‍රජාලකයන් පැමිණි විට නුඹලා දමා ගසන දෑ දමා ගසනොයි මූසා ඔවුන්ට කිවේය. නුඹලා ගෙනා දෑ ඉන්ද්‍රජාලයයි. සැබවින්ම අල්ලාහ් ඒ නිෂ්පල කරනු ඇත. අවැඩ කරන්නන්ගේ කාර්යයන් වැඩිමිට සැබවින්ම අල්ලාහ් ඉඩ නොතබන්නේයි ඔවුන් දමා ගැසූ විට මූසා කිවේය. වැරදි කරන්නවුන් අකමැති වුවද අල්ලාහ් ඔහුගේ ආඥාවලින් සත්‍ය සත්‍ය බවට සනාථ කරයි. لموسى إلا ذرية من قومه على خوف من فرعون وملئهم أن يفتنهم وإن فرعون لعال في الأرض وإنه لمن المسرفين وقال موسى يا قوم إن كنتم آمنتم بالله فعليه توكلوا إن كنتم مسلمين فقالوا على الله توكلنا ربنا لا تجعلنا فتنة للقوم الظالمين ونجنا برحمتك من القوم الكافرين ඔවුන්ට වදහිංසා කරනු ඇතැයි ෆිරාවුන් සහ ඔවුන්ගේ ප්‍රධානීන් ගැන තිබූ බිය නිසා ඔහුගේ ජනයින්ගෙන් පැවත එන්නන් සුළු පිරිසක් මිස අන් කිසිවෙක් මූසාව විශ්වාස නොකළහ. සැබවින්ම ෆිරාවුන් භූමියේහි අධිරාජයෙක් විය. තවද ඔහු සැබවින්ම සීමාවන් ඉක්මවන්නන්ගෙන් කෙනෙක්ද විය. මාගේ ජනෙයිනි, නුඹලා අල්ලාහ් ගැන විශ්වාස කරන්නවුන් නම්, නුඹලා මුස්ලිම් එනම් ඔහුට ආවනත වන්නවුන් නම්, නුඹලාගේ ආරක්ෂාව ඔහු වෙත පවරනුයි මූසා කිවේය. අපි අල්ලාහ් වෙත අපගේ ආරක්ෂාව පැවරුවෙමු. අපගේ පරමාධිපති ආනනි, අසාධාරණයෙන් වූ ජනයාගේ අත්හදා බැලීමක් බවට අපපත් නොකරනුයි. එවිට ඔවුහු කීහ, තවද නුඹගේ කරුණාන්විතභාවය මගින් අවිශ්වාසික වූ ජනයාගෙන් අප මුදවා ගනු මැනව. ඉලා මූසා වඅඛීහි අන් තබවවා ලිකෞමිකුමා بِمِصْرَ بُيُوتًا وَجَعَلُوا بُيُوتَكُمْ قِبْلَةً وَأَقِيمُوا الصَّلَاةَ وَبَشِّرِ الْمُؤْمِنِينَ وَقَالَ مُوسَى رَبَّنَا إِنَّكَ آتَيْتَ فِرْعَوْنَ وَمَلَأَهُ زِينَةً وَأَمْوَالًا فِي الْحَيَاةِ الدُّنْيَا رَبَّنَا لِيُضِلُّوا عَن سَبِيلِكَ رَبَّنَا اطْمِسْ عَلَى أَمْوَالِهِمْ وَاشْدُدْ عَلَى قُلُوبِهِمْ فَلَا يُؤْمِنُوا حَتَّى يَرَوُا الْعَذَابَ الْأَلِيمَ قَالَ قَدْ أُجِيبَتْ دَعْوَتُكُمَا فَاسْتَقِيمَا وَلَا تَتَّبِعَانِّ سَبِيلَ الَّذِينَ لَا يَعْلَمُونَ නුඹලා දෙදෙනා නුඹලා දෙදෙනාගේ ජනයා වෙනුවෙන් මිසරයේහි නිවාස ඇති කරව. තවද නුඹලාගේ නිවාස කිබ්ලාව එනම් නැමදීමේ ස්ථානයක් බවට පත් කරව. එහි සලාතේ ඉටු කරව. තවද විශ්වාසිකයින්ට සුභාරංචිය දෙනුයි. මූසාටද ඔහුගේ සහෝදරයාටද අපි හැඟීම් පහළ කළෙමු. අපගේ පරමාධිපති ආනනි, නුඹ ලෞකික ජීවිතයේහි අලංකාරය සහ සම්පත් ෆිරාවුන්ටත් ඔහුගේ ප්‍රධානීන්ටත් පිරිනමා ඇත. අපගේ පරමාධිපති ආනනි, නුඹ මෙය කර තිබෙන්නේ ජනයා නුඹගේ මාර්ගයෙන් නොමග යවීමටද? අපගේ පරමාධිපති ආනනි, ඔවුන්ගේ වස්තුව විනාශ කරනු මැනව ඔවුන් වේදනීය දඩුවම දකිනතුරු විශ්වාසය නොතබන අන්දමට ඔවුන්ගේ හදවත් දැඩි කරනු මැනවයි මූසා ප්‍රාර්ථනා කරමින් කීහ. නුඹලා දෙදෙනාගේ පැතුම අනුමත කරන ලදී. එනිසා නුඹලා දෙදෙනා නොසැලී සිටියු. තවද නොදන්නවුන්ගේ මාර්ගය නුඹලා දෙදෙනා අනුගමනය නොකරවුයැයි ඔහු එනම් අල්ලාහ් කීය. وَجَاوَزْنَا بِبَنِي إِسْرَائِيلَ الْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُودُهُ بَغْيًا وَعَدْوًا حَتَّى إِذَا أَدْرَكَهُ الْغَرَقُ قال آمنت أنه لا إله إلا الذي آمنت به لا إله إلا الذي آمنت به بنو إسرائيل وأنا من المسلمين قد عصيت قبل وكنت من المفسدين فاليوم ننجيك ببدنك لتكون لمن خلفك آية وإن كثيرا من الناس عن آياتنا لغافلون اسيما අපි ඊශ්‍රායෙල් දරුවන් මුහුදින් එගොඩ කලෙමු. එවිට ෆිරාවුන් සහ ඔහුගේ බටපිරිස අහංකාරයෙන් හා වෛරයෙන් යුතුව ඔවුන් ලුහුබැඳ ගියහ. ගිල්වීම ඔහු හසු කරන විට ඊශ්‍රායෙල් දරුවන් යමෙකු විශ්වාස කරයිද ඔහු හැර වෙනත් දෙවියෙකු නැතැයි මම විශ්වාස කරමි. මමද මුස්ලිම්, එනම් අවනත වූවන්ගෙන් කෙනෙක් වීමි පැවසුවේය. දැන්ද නුඹ විශ්වාස කරන්නේ? නමුත් මීට පෙර නුඹ අකීකරුව සිටියේය. තවද නුඹ අවැඩ කරන්නන්ගෙන් කෙනෙක් විය. නුඹට පසු එන අයට ප්‍රාතිහාරයක් වනු පිණිස මෙදින නුඹගේ මලසිරුර මුහුදින් අපි ගොඩ දමන්නෙමු. සැබවින්ම මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් අපගේ වදන් ගැන නොතකන්නෝම යැයි අල්ලාහ් පැවසීය. وَلَقَدْ بَوَّأْنَا بَنِي إِسْرَائِيلَ مُبَوَّأَ صِدْقٍ وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ فَمَا اخْتَلَفُوا حَتَّى جَاءَهُمُ الْعِلْمُ إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ فَإِن كُنْتَ فِي شَكٍّ مِّمَّا أَنزَلْنَا إِلَيْكَ فَاسْأَلِ الَّذِينَ يَقْرَؤُونَ الْكِتَابَ مِن قَبْلِكَ لقد جاءك الحق من ربك فلا تكونن من الممترين ولا تكونن من الذين كذبوا بآيات الله فتكون من الخاسرين إن الذين حقت عليهم كلمة ربك لا يؤمنون وَلَوْ جَاءَتْهُمْ كُلُّ آيَةٍ حَتَّى يَرَوُ الْعَذَابَ الْأَلِيمِ සැබවින්ම ඊශ්‍රායෙල් දරුවන්ට යහපත් නවාතැන් අපි ග්‍රහණය කොට දුනිමු. තවද ඔවුනට හොඳ දෙයින් භෝග සම්පාදනය කර දුනිමු. තවද ඔවුනට සත්‍ය පිළිබඳව ඥානය ලැබෙන තුරුම ඔවුහු බේද නොවූහ. ඔවුන් බෙදුම් වූ දෑ ගැන කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටුවන දිනේ නුඹගේ පරමාධිපති සැබවින්ම ඔවුන් අතර විනිශ්චය කරනු ඇත. අපි නුඹ වෙත පහල කර ඇති දෑ ගැන නුඹ සැකයේ සිටිනම් නුඹට පෙර දහම් ග්‍රන්ථ හදාරමින් සිටි අයගෙන් අසව්. සැබවින්ම නුඹගේ පරමාධිපතිගෙන් සත්‍යය නුඹට පහල වී ඇත. එනිසා නුඹ සැක කරන අයගෙන් කෙනෙක් නොවව්. තවද අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළ අයගෙන් කෙනෙකුද නොවව්. එසේ වූවානම් නුඹ පරාජිතයින්ගෙන් කෙනෙකු වනු ඇත. ඔවුන් කෙරෙහි නුඹගේ පරමාධිපතිගේ තීන්දුව බලපෑ අය සැබවින්ම විශ්වාස නොකරති. සියලු සංඥාවන් ඔවුන් වෙත පැමිණියද ඔවුන් වේදනීය දඩුවම දකිනතුරු විශ්වාස නොකරති. فلولا كانت قرية آمنت فنفعها إيمانها إلا قوم يونس لما آمنوا كشفنا عنهم عذاب الخزي في الحياة الدنيا ومتعناهم إلى حين ولو شاء ربك لآمن من في الأرض كلهم جميعا أفأنت تكره الناس حتى يكونوا مؤمنين وما كان لنفس أن تؤمن إلا بإذن الله ويجعل الرجس على الذين لا يعقلون ඔවුන් අපගේ දඩුවම දුටු කලෙහි විශ්වාස කර ඔවුන්ගේ එම විශ්වාසයේ පළගෙන දුන් ග්‍රාමයක් බවට පත්වීමට එකම ග්‍රාමයක් හෝ තිබේද? යූනුස්ගේ ජනයාගේ ග්‍රාමය හැර වෙනත් ග්‍රාමයක් නැත. ඔවුන් විශ්වාසයේ තැබූ විට මෙලොව ජීවිතයේ නින්දනීය පීඩාව අපි ඔවුන් කෙරෙන් ඉවතටගෙන සුළු කලකට ඔවුන්ට භෝග සම්පත් සැලසවීමු. නබි මුහම්මද් නුඹගේ පරමාධිපති අබිමත වූයේ නම් මහ පොළොවේ වෙසෙන සියලු දෙනා එකහෙලාම විශ්වාස කරන්නට ඉඩ තිබුණි. නමුත් ඔවුන් විශ්වාස කරන්නවුන් වනතුරු නුඹ ජනයාට බල කරන්නෙහිද? අල්ලාහ්ගේ අවසරයෙන් විනා කිසිවෙකුට විශ්වාස කළ නොහැකිය. තවද වටහා නොගන්නා අය කෙරෙහි ඔහු කිල්ල ඇති කරන්නේය. وما تغني الآيات والنذر عن قوم لا يؤمنون فهل ينتظرون إلا مثل أيام الذين خلوا من قبلهم قل فانتظروا إني معكم من المنتظرين ثم ننجي رسلنا والذين آمنوا كذلك حقا علينا ننجي المؤمنين අහස්වල සහ මහ පොළවේ ඇති දෑ ගැන සිතා බලව. විශ්වාස නොකරන්න උනට සංඥා සහ අනතුරු ඇඟවීම පළ නොදෙන්නේ යයි නබි මුහම්මද් පවසව. ඔවුන්ට පෙර ඉක්ුත් වී ගිය අයගේ කාලය බඳු මිස ඔවුහු බලාපොරොත්තු වන්නේද? එසේනම් නුඹලා බලාපොරොත්තුෙන් සිටියු. නුඹලා සමග මමද බලාපොරොත්තු වන්නන්ගෙන් කෙනෙක් වෙමි නබි මුහම්මද් පවසව. පසුව එවැනි කාලය එළඹුණ විට අපගේ රසූල් වරුන්ද විශ්වාසයේ තැබූ අයද අපි රැකගන්නෙමු. මෙසේය අපගේ ක්‍රමය. විශ්වාසවන්තයින් රැක ගැනීම අපගේ වගකීමයි. قُلْ يَا أَيُّهَا النَّاسُ إِن كُنتُمْ فِي شَكٍّ مِّن دِينِي فلا أعبد الذين تعبدون من دون الله ولكن أعبد الله الذي يتوفاكم وأمرت أن أكون من المؤمنين وأن أقم وجهك للدين حنيفا ولا تكونن من المشركين ولا تدع من دون الله ما لا ينفعك ولا يضرك فإن فعلت فإنك إذا من الظالمين ජනෙනි නුඹලා මාගේ ජීවන මාර්ගය ගැන සැකෙහිනම් දැනගනිව්. අල්ලාහ හැර නුඹලා නමදින අය මම නොනමදිමි. නමුත් නුඹලාට මරණය සලස්වන අල්ලාහ මම නමදිමි. තවද විශ්වාසවන්තයින්ගෙන් කෙනෙකු වන්නට මම අනකරනු ලද්දෙමි. නබි මුහම්මද් පවසව නුඹගේ මුහුණ දීන් එනම් සත් මාර්ගයේහි ඍජු ලෙස පිහිටුවව්. තවද ආදේශ තබන්නන්ගෙන් කෙනෙකු නොවව්. අල්ලාහ් මිස නුඹට සැපතක් හෝ විපතක් කළ නොහැකි දෑට ප්‍රාර්ථනා නොකරව්. නුඹ එසේ කළේ නම් සැබවින්ම නුඹ වැරදිකරුවන්ගෙන් කෙනෙකු වනු ඇත. يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ وَإِنْ يُرِدْكَ بِخَيْرٍ فَلَا رَادَّ لِفَضْلِهِ يُصِيبُ بِهِ مَن يَشَاءُ مِنْ عِبَادِهِ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ قُلْ يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمُ الْحَقُّ مِنْ رَبِّكُمْ فَمَنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ وَمَنْ ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا وَمَا أَنَا عَلَيْكُمْ بِوَكِيلٍ واتبع ما يوحى إليك واصبر حتى يحكم الله وهو خير الحاكمين. الله නුඹ විපතකින් හසු කරගන්නේද? ඔහු හැර ඒන් ගලවන කෙනෙකු නැත. තවද ඔහු නුඹට සිතක් සලස්වන්නට සිටුවේ නම් ඔහුගේ වරප්‍රසාදය වළක්වන්නෙකු නැත. ඔහුගේ වහලුන්ගෙන් ඔහු අබිමත අයට එය ලැබෙන්නට සලස්වන්නේය. ඔහු ක්ෂමාශීලීය, අසීමිත කරුණාන්විතය. ඕ මිනිසුනි, නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය නුඹලා වෙත සැබවින්ම පැමිණ ඇත. එනිසා යමෙකු යහමඟ පිළිපදී නම් ඔහු යහමඟ යන්නේ ඔහුගේ ආත්ම යහපත සඳහාමය. යමෙකු නොමඟ යයි නම් ඔහු නොමඟ යන්නේ එය එනම් ආත්මය සඳහාමය. මම නුඹලාගේ බාරකරුවෙක් නොවෙමි. නබි මුහම්මද් පවසව. තවද නබි මුහම්මද්, නුඹ වෙත පහල කරන ලද දෑ පිළිපදෙව්. තවද අල්ලාහ් තීන්දුව දෙනතුරු ඉවසිලිවන්ත වව්. මන්ද සියලු විනිශ්චයකරුවන්ගේ අතිශ්‍රේෂ්ඨ වනුයේ ඔහුමය.